ඊළඟ භවයේ පිළිබඳ වූ මුංසිත දක්වනවා ප්‍රතිසන්දිසිතේ කිය. ඒ ප්‍රතිසන්දියේ කියන එකෙන් කරුණියේ මේ භවයට සම්බන්ධයක්. නිහිට පසුව ඇතිවන භවයේ ඇතිකිරීමක්. ඒයින් කියන්නේ නෑ මේ භවයෙන් කිසිවක් එහාට යනවයි කිය. එහෙම යන බවක් දක්වන්නේ නැහැ. සමහර ආගම් නම් එහෙම උගන්වනවා. මෙතනින් එතනට යම ආත්මයයි කියලා එකක් තිබෙනවා. ඒ ආත්මය එක කූඩුවක සිටි පක්ෂියා ඒ කූඩුව අතර වෙන කූඩුවකට ඇතුළු වන්නක් මෙන්. මේ ශරීරය ඇසුරු කොට පැවති ආත්මය මේ ශරීරය අතර වෙන ශරීර කූඩුවකට ඇතුළු වෙනවා කියලා. එහෙම ඉගැන්වීම් තිබෙනවා. ඒ බුද්ධාගමේ එහෙම ඉගැන්වීමක් නැහැ. දැන් ඒක පටිච්චසමුප්පාදයේ පිළිබඳව ඉගෙනගෙන තිබෙන අසා තිබෙන පින්වතුන් දන්නවා. ඒ අවිද්‍යාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං කියන තැන. ඒ සංඛාරයයි කියන කුසල අකුසල කර්මයන් අතුරෙන් යම්කිසි කර්මයක් හේතු කොටගෙන ඊළඟ භවයේ ප්‍රතිසන්ධි විඥානය කියන එක ඇති වෙනවායි. කර්මය නිසා ලැබෙන විපාකය හැටියට. දැන් එහෙම ඒ ප්‍රතිසන්ධි සිත ලැබෙන විට ප්‍රතිසන්ධි සිත තවත් චෛතසික සමූහයක් සමගයි හටගන්නේ. සිතක් වුණොත් සිතේ තිබෙනවනේ චෛතසික. ඒ සිතේ තිබෙන චෛතසික වලින් එකක් තමා වේදනාව. තව එකක් සංඥාව. අනිත් චෛතසික සියල්ලම ඇතුළු වෙනවා සංග්‍රහ වෙනවා සංඛාර ස්කන්ධය කියන එයට. එතකොට වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය ප්‍රතිසන්ධි සිටී කීවේ විඥාන ස්කන්ධයට ඇතුළත් ධර්මයක් විඥාන ස්කන්ධය. ඒ ප්‍රතිසන්ධි සිට ඇතිවීමත් සමගම සිදුවන්නේ ස්කන්ධ හතරක පහළවීමක්. ප්‍රතිසන්ධි සිට උපදිනවයි ඇතිවෙනවයි කියන එකින්ම දැක්වෙන්නේ ස්කන්ධ හතරක පහළවීමක්. වේදනා, සංඥා, සංඛාර, විඥාන. ඒ භවය රූප ශරීරයක ඇති භවයක් නම් ඒ ප්‍රතිසන්ධි සිත හා පෙරපසු නොවි. ප්‍රතිසන්ධි සිතට කලිනුත් නොවේ, ප්‍රතිසන්ධි සිතට පසුවත් නොවේ. ඒ ප්‍රතිසන්ධි සිත හා එකවරම ලැබෙනවා. ඒ භවයෙහි ලැබෙන රූප අතුරේ යම් යම් රූප. දැන් මෞකස ප්‍රතිසන්ධි ගන්නා සත්වයන් පිළිබඳව නම් දක්වනවා කාය දසක, භාව දසක, වතු දසක කියන ඒ කලාප තුනක්. උඩත් පිරිසෙින්ද භාව දසකයේ හැර කලාප දෙකක් යටත් පිරිසෙින්ද ලැබෙනවායි කියලා එහෙම අපි අභිධර්මයේ ඉගෙන ගන්නවා. කොහොම හරි එතන ප්‍රතිසන්ධි සිටෙයි කියන එක කරන්නේ කුමක්ද? මේ භව දෙකක සම්බන්ධය ඇති කිරීම. ප්‍රතිසන්ධි, සන්ධි කියන්නේ ගැළපීම. එතකොට පෙර පසු භවයන් ගැළපීමේ කෘත්‍යය තමයි ප්‍රතිසන්ධි කෘත්‍යය. ඒ ප්‍රතිසන්ධි කෘත්‍යවත් සිත් 19ක් තිබෙනවා. එයින් දෙකක් අහේතුක ප්‍රතිසන්ධි, ඉතිරි 17ම සහේතුක ප්‍රතිසන්ධි. දෙකක් අහේතුක ප්‍රතිසන්ධි කිව්වේ අකුසල විපාක උපේක්ෂා සහගත සම්පීර්ණය සහ කුසල විපාක උපේක්ෂා සහගත සම්පීර්ණය. ඒ සම්පීර්ණ සිද්දක වෙනත් කෘත්‍යයන් සිදු කරන අතර වෙනත් කෘත්‍යයන් කියේ සම්පීර්ණ කියන නමින් දැක්වෙන ඒ සම්පීර්ණ කෘත්‍යයක් සිදු කරනවා. ඒ ප්‍රතිසන්ධි අවස්ථාවේදී නෙවෙයි, ඒ පසු අවස්ථාවකදී කරා. ප්‍රතිසන්ධියේදී ඒ සිද්දක ප්‍රතිසන්ධි වශයෙන් ලැබෙන විට ප්‍රතිසන්ධි කෘත්‍යය සිදු කරා. ඒ අහේතුක ප්‍රතිසන්ධියේ දෙකෙන් දුර්ගති ආහේතුක ප්‍රතිසන්ධියයි කියලා එකක් දක්වනවා, සුගති ආහේතුක ප්‍රතිසන්ධියයි කියලා අනිත් එක දක්වනවා. දුර්ගති ආහේතුක ප්‍රතිසන්ධිය ලැබෙන්නේ අකුසල කර්මයාගේ විපාක වශයෙන්. සුගති ආහේතුක ප්‍රතිසන්ධිය ලැබෙන්නේ කුසල කර්මයකගේ විපාක වශයෙන්. ඒ කුසල කර්මයකගේ විපාක වශයෙන් ලැබෙන ආහේතුක ප්‍රතිසන්ධිය කුසල විපාක උපේක්ෂා සහගත සම්පීර්ණ. අකුසල කර්මයක විපාක වශයෙන් ලැබෙන ආහේතුක ප්‍රතිසන්ධිය අකුසල විපාක උපේක්ෂා සහගත සම්පීර්ණ. මේ අකුසල විතාක උපේක්ෂා සහගත සම්තිරණ සිත ප්‍රතිසන්දිසිත වශයෙන් ලැබි පහළ වූ උපන් ඇති වුණු අය තමයි ඒ නිරය තිරයක් പ്രേත අසුර කියන ඒ සතර අපාය උත්පත්තිින්ගේ වශයෙන් දක්වා කියලා. සුගතියෙහිදී කාම සුගතියෙන් මේ මිනිස් ලෝය ජාතියන්ද ජාති බදිර ජාති මූග ජාතියේල ජාති මත්තක උබතෝ ව්‍යංජනක නපුංසක කියලා එහෙම කොටසක් දක්වනවා. උපතින්ම අන්ද, උපතින්ම දිහිරි, උපතින්ම ගොළු, උපතින්ම මහා මෝඩ, ඒ උපතින්ම ස්ත්‍රී පුරුෂ කියන මේ ප්‍රභේදයට නොඇතෙන නපුංසක එහෙම සත්වයන් එහෙම මිනිසුන්ව උපදනා අය සිටිනවා. ඒ අය අහේතුක ප්‍රතිසන්ධිකයෝ. ඒ අහේතුක ප්‍රතිසන්ධියක් ඔවුන් මිනිසුන් වශයෙන් ලැබුවේ කරන ලද කුසල කර්මෙහි තිබුණු අඩුව නිසා. ඒ කුසල කර්මය ද්විහේතුක ඕමක කුසල කර්මය. ද්විහේතුකයි කරන අවස්ථාවේදී තවත් එය දුර්වල වෙනවා. ඒ කුසල් සිතට ලැබිය යුතු උපකාර නොලැබී යාම හේතු කොටගෙන දුර්වල වෙනවා. එහෙම වුණාමයි ඒක ඕමකී කියන්නේ. ඕමක කියන වචනේ තේරුම පහත් කියන එක. උත්කෘෂ්ඨ අනිත් වචනේ. ඒ උත්කෘෂ්ඨය කියන්නේ උසස් කියන එක. උසස් පහත් කියලා ඒ සිත් කුසල් සිත් එහෙම දෙකකට බෙදා ගන්නවා. ඒ කර්මයේ වශයෙන් ගන්නා විට ඒ හේතුක ඕමක කුසල කර්ම අහේතුක සුගති අහේතුක ප්‍රතිසම්භය දෙන්නේ. එදෙන් බලවත් කර්මයකින් ලබා දෙවන විපාකයේ බලු විපාකයක් දුර්වල කර්මයකින් ලබා දෙනවයි කියන එක එහෙම කර්ම කතාව පිළිගන්නා කෙනෙකුට අදහන්නට බෑනේ. අනේ නිසා තේරුම් ගන්නට ඕන ඒ දුර්වල වූ කුසල කර්මය හේතු කොටගෙන දුහේතුක දුර්වල කුසල කර්මයේ හේතු කොටගෙන ලැබෙන ප්‍රතිසන්ධිය සුගතියෙහි අහේතුක ප්‍රතිසන්ධි. ඒ නිසා ඒ අහේතුක ප්‍රතිසන්ධිකය එක්කෝ ජාති අම්භේ, එහෙම නැත්නම් ජාතියෙන්ම තිරෙක්, එහෙම නැත්නම් ජාතියෙන්ම ගොළුවෙක්. අන්න ඒ විදිහේ දුර්වල ආත්ම භාවයක් ඒ තැනත්තා ලබන්නේ. ඒ සුගති අහේතුක ප්‍රතිසම්පති. ඊළඟට අනිත් ප්‍රතිසම්පති සියල්ලම ප්‍රතිසම්පති සිද්ධානවයක් තිබෙනවා. එයින් දෙකකුයි අහේතුක ප්‍රතිසම්පති වන්නේ. ඉතිරි 17ම සහේතුක ප්‍රතිසම්පති. ඒ සහේතුක ප්‍රතිසම්පති වලින් හතරක් තිබෙනවා. ද්විහේතුක ප්‍රතිසම්පති කියලා කියන්නේ ඒවා. ඒ ද්විහේතුකේ කීවේ හේතු දෙකකින් යුක්ත වූ ප්‍රතිසන්ධි සිත් ඒවා. ඒ හේතු දෙක නම් අලෝභයයි අද්වේෂයයි. අලෝභ අද්වේෂ කියන හේතු දෙකෙන් යුක්ත ප්‍රතිසන්ධි. එහෙම ලැබෙන ප්‍රතිසන්ධි හතරක් කීවේ ඒවා මේ දිනතුන් අප කවුරු ඉගෙනගෙන තිබෙන සිත් හතරක්. ඒ තමා ඒ ද්විහේතුක විපාක සිත් හතර. ඒ ද්විහේතුක විපාක සිත් හතරේ කීවේ ඥාන විප්‍රයුක්ත විපාක සිත් හතර. සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංඛාරික විපාක සිත්, සසංඛාරික විපාක සිත්, උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත අසංඛාරික විපාක සිත්, සසංඛාරික විපාක සිත්. එහෙම ද්විහේතුක ප්‍රතිසන්ධිය. ඒ බඳු සිතකි. ඔය කියන ලද සිත් හතරෙන් යම් කිසි සිතකින් යමෙක් මේ කාම ලෝකයෙහි මිනිසෙකු වශයෙන් එහෙම නැත්නම් දෙවියෙකු වශයෙන් ප්‍රතිසන්ධි යක් ලබා නම් ඒ තැනත්තා ද්විහේතුක ප්‍රතිසන්ධි. ද්විහේතුක ප්‍රතිසන්ධිකේ අලෝභ අද්වේෂ කියන හේතු දෙක ලැබෙන ප්‍රතිසන්ධි සිතකින් උපන් කෙනෙක්. මේ ප්‍රතිසන්ධි සිත තමන්ගේ ප්‍රතිසන්ධි සිත හැටියට මේ භවයෙන් ගිලිහි ලබන ප්‍රතිසන්ධි ය ලැබීමේදී තමන්ට ඇති වූ සිත වන්නේ ඒ ද්විහේතුක සිත. එබැවින් ඒ තැනත්තා ද්විහේතුකෙක් වෙනවා. ඒ ද්විහේතුකේ වීම නිසා තිරණ පාඩුව නම් ඔහු උපතින් ලක් නුවණ ඇති කෙනෙක් නොවීමයි. උපතින්ම හිතම ඥානවන්තෙක් නොවේ. උපතින් ලක් නුවණ නැහැ. ජාති ප්‍රඥාව කියන එක නැහැ. ඒක නැත්නම් උපතින් නුවණින් තොර කෙනෙක්. එහෙම ප්‍රතිසන්දියක් ලැබෙන. ඒ ද්විහේතුක ප්‍රතිසන්. ඒ ලබන්නේ ඒ ප්‍රතිසන්දි කෘත්‍යයෙන් ප්‍රත්‍ය සිදු කරමින් ඒ සිත ලැබෙන්නේ. ඒ බඳු සිතක් ලැබෙන්නේ විපාක බීමට එළඹ සිටි කර්මය. කර්මය ද්විහේතුක උත්කෘෂ්ඨ කුසල කර්මයක් වීම නිසා හෝ ත්‍රිහේතුක ඕමක කුසල කර්මයක් වීම නිසා. ත්‍රිහේතුක ඕමක කුසල කර්මයක් ද්විහේතුක උත්කෘෂ්ඨ කුසල කර්මයක් සමාන විපාකයක් ලබා දෙන්නේ ප්‍රතිසන්ධි ඉපදවීමේදී. ත්‍රිහේතුක ඕමකේ කීවේ කරන අවස්ථාවේදී ඒ කර්මය ත්‍රිහේතුක සිතක් ලැබුණි. දැන් එහෙම සිත් තිබෙන්නේ ඥාන සම්ප්‍රයුක්ත සිත් හතරනේ. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංඛාරික කුසල් සිත, සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංඛාරික කුසල් සිත, උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංඛාරික කුසල් සිත, උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංඛාරික කුසල් සිත. ඒ කුසල් සිත නම් යම් කෙනෙක් යම් කර්මයක් සිදු කිරීමේදී ලැබුණේ. එවිට ඒ කර්මය සිදු කිරීමේදී ඔහුට උපන් සිත ත්‍රිහේතුක සිතක් බැවින් ඒක ත්‍රිහේතුක කුසල කර්මයක් වෙනවා. ඒ ත්‍රිහේතුක කුසල කර්මයක් වුණු පමණින් ත්‍රිහේතුක ප්‍රතිසන්දියක් ලබා දෙන්නේ නැහැ. ඒ ත්‍රිහේතුක සිත ත්‍රිහේතුක කුසල කර්මය තවත් බලවත් කරගන්නට ඕන. ඒ කුසලයට කලින් හා කුසලයට පසුව බොහෝ සෙයින් කුසලයට පසුව ඇතිවන්නා වූ කුසල් සිත් වලින් මේ කුසලය බලවත් කරගන්නට. එහෙම බලවත් වූ කුසලය තමයි ත්‍රිහේතුක උත්කෘෂ්ඨ වෙන්නේ. එහෙම නැත්නම් ඒක ත්‍රිහේතුක ඕමක එකක්. ද්විහේතුක සිත පිළිබඳවත් කියන්නට තිබෙන්නේ ඒකයි. දැන් ද්විහේතුකෙහි කීර උපතින් මේ කරන අවස්ථාවේදී ඒ තැනත්තාට උපන් සිත ඇති වූ නිසිත ඥාන විප්‍රයුක්ත සිත. තමන් කරන ලද පින්කම කුසල කර්මය ඒ සිදු කිරීමේදී හටගත්තේ ඥාන විප්‍රයුක්ත කුසල් සිතක් නම්. එහෙම කුසල් සිත හතරක් තිබෙනවනේ. අපි දන්නවනේ ඥාන විප්‍රයුක්ත කියන වචනයම යෙදෙන කුසල් සිත හතරක් තිබෙනවා. ඒ කුසල් සිත හතරෙන් යම්කිසි එකක් යම් කෙනෙකුට තමන් කරන කුසලය කිරීමේදී ඇති වුණා නම් ඔහුගේ කුසල කර්මය ද්විහේතුක කුසල කර්මය. ත්‍රිහේතුක නෙවේ. ඥානෙ නැති බැවින් ද්විහේතුක කුසල කර්මය. ඒ ද්විහේතුක කුසල කර්මය ඒක ලැබිය යුතු උපකාර පෙරපසු සිත් වලින් ලැබුණොත් එය උත්කෘෂ්ඨ එකක් වන අතර පෙරපසු සිත් වලින් එබඳු උපකාරයක් නොලබ ද්විහේතුක කුසල කර්මය ඕමක එකක් වෙනවා. එතකොට ඕමක වීම නිසානේ අහේතුක ප්‍රතිසන්දියක් වෙනවා කියන්නේ ද්විහේතුක කුසල කර්මය. ඒක උත්කෘෂ්ඨ වුණොත් ද්විහේතුකම විපාකයක් දෙනවා. එතකොට ද්විහේතුක උත්කෘෂ්ඨ කුසල කර්මයෙන් ද්විහේතුක විපාකයක් ලැබෙනවා. ත්‍රිහේතුක ඕමක කුසල කර්මයෙන් ද්විහේතුක විපාකයක් ලැබෙනවා. එතකොට මේ දෙදෙනාටම ත්‍රිහේතුක ඕමක කුසල කර්මයක විපාක වශයෙන් ලබ ප්‍රතිසන්දිය හෝ ද්විහේතුක උත්කෘෂ්ඨ කුසල කර්මයක විපාක වශයෙන් ලබ ප්‍රතිසන්දිය හෝ ඥාන විප්‍රයුක්ත ප්‍රතිසන්දියක්, එහෙම නැත්නම් ද්විහේතුක ප්‍රතිසන්දියක්. උපතින් ලබ නුවණ නැති කෙනෙක් උපදින. ඊළඟට ත්‍රිහේතුක උත්කෘෂ්ඨ කුසල කර්ම. මේ කාමාවචරවල ත්‍රිහේතුක කුසල කුසල් සිත්ති වෙනවා හතරක්. ඒ වගේම අර ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිත්ති. ඒ ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිත් පෙරපසු සිත් වලින් ලත් උපකාරය හේතු කොටගෙන බලවත් වෙනවා. එතකොට ඒ ත්‍රිහේතුක උත්කෘෂ්ඨ. අනේ ත්‍රිහේතුක උත්කෘෂ්ඨ කුසල කර්මෙන් ලබා දෙවන විපාකය, ලබා දෙවන ප්‍රතිසන්දි විපාකය ත්‍රිහේතුක විපාක. ත්‍රිහේතුක විපාකයක් නම් ඒ ප්‍රතිසන්දි සිද්ධ වූයේ ඒ ප්‍රතිසන්දි වශයෙන් ලැබුණු සිතලන්නට ඕන සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංඛාරික විපාක සිත, ප්‍රසංඛාරික විපාක සිත, උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංඛාරික විපාක සිත, ප්‍රසංඛාරික විපාක සිත කියන මේ සිත හතරෙන් එකක්. මේ සිත හතරම ත්‍රි හේතුකයි. එනිසා මේ සිත හතරෙන් යමක් යමෙකුගේ ප්‍රතිසන්දි සිත වුණා නම් ඒ තැනත්තා ත්‍රි හේතුක ප්‍රතිසන්දිකයෙක්. ඒ ත්‍රි හේතුක ප්‍රතිසන්දිකයා කියන්නේ උපතින්ම නුවණ ලක් කෙනෙක්. උපතින්ම නුවණ ලක්ෂ. දැන් ඒ ප්‍රතිසන්දිය පිළිබඳව දත යුතු අතිරේක කාරණයක් දැක්වීම වශයෙන් මේ කීවේ. ප්‍රතිසන්දි කෘත්‍යය කියන එක තිරුගන්නට ඕන. මරණාසන්න අවස්ථාවේදී විපාක දීමට එළඹ සිටි කර්මය නිසා ඒ කර්මයාගේ විපාක වශයෙන් ලැබෙන සිත තමයි ප්‍රතිසන්දි සිතයි කියන්නේ. කර්මයාගේ විපාක වශයෙන් ලැබෙන්නේ කොතෙන්ද? මරණ ඒ විපාකය අනුරූප භවයක ඒ කර්මයෙන් විපාකය උපදවන්නේ යම් භවයක නම් ඒ භවයේ ප්‍රතිසන්දිය ලැබීම වශයෙන් ඇති වෙනවා. ඉතින් ලබන කොටම පංචස්කන්ධය ඇති ලෝකයක නම් මේ ප්‍රතිසන්දිය වන්නේ පංචස්කන්ධයක්ම පහළද. සතර නාමස්කන්ධ ඇති භවයක නම් ඒ නාමස්කන්ධ හතර පහළද. ඒ නාමස්කන්ධ හතර පමණක් පහළ වෙන භව තිබෙන්නේ හතරනේ. අපි ඉගෙනගෙන තිබෙනවානේ ආකාසානං ඡායතනෙ, විඤ්ඤාණං ඡායතනෙ, ආකින් සංඥායතනෙ, නේව සංඥානා සංඥායතනෙ. ඒ ධ්‍යානවලින් නොපිරිහි කාලක්‍රියා කරන අය ඒ භ්‍රම ලෝකෙහි ප්‍රතිසම්පිය ලබනවා. ප්‍රතිසම්පිත වශයෙන් උපදින්නේ ආකාසානං ඡායතන විපාකසිත, විඤ්ඤාණං ඡායතන විපාකසිත, ආකින් සංඥායතන විපාකසිත, නේව සංඥානා සංඥායතන විපාකසිත කියන විපාකසිත ඒ සුදුසු පරිදි මේ විපාකසිත ලැබෙන විටම ඒ ලැබෙන්නේ මෙහිදී නෙවෙයි. චුතියට අනුසුරුව ප්‍රතිසන්දිය ලබන්නේ අරූප භවයේ. ඒ අරූප භවයේ ප්‍රතිසන්දි ලැබීම වශයෙන් පහළ වෙනවා ඒ විපාකසිත. එතකොට පහළ වුණේ මොකක්ද කියලා බැලුවොත් ස්කන්ධ හතරක්. වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ හතරක් පහළ. ඒ ස්කන්ධ හතරේ පළමු පහළ වීම ඒ භවය පිළිබඳව තමා ඒකටයි කියන්නේ ප්‍රතිසන්දිය. ඒ කියන්නේ ඒ ಜಾති කියලා එහෙමත් කියන්නේ ಜಾති සංජාති ඔක්කාන්ති. ඒ දක්වන තැන්වලදී ಜಾති කියන්නේ ඒ ප්‍රතිසන්දියට. ඒ එතකොට ඒ නාමස්කන්ධ හතර පවත්න. දැන් ඒ නාම රූප දෙකම නැත්නම් පංචස්කන්ධය පවත්න ලෝක මේ කාම ලෝකය හැර අපි කතා කළාම සතර ආපායෝත්පත්තිය ලැබෙන ප්‍රතිසන්දිසිත වශයෙන් අකුසල විපාක උපේක්ෂා සහගතක. මිනිස් ලෝක ප්‍රධාන වශයෙන් මිනිස් ලෝකයේ අහේතුක ප්‍රතිසන්දි ය ලැබෙන ජාති අම්දාදීන්ගේ වශයෙන් ලැබෙන ප්‍රතිසන්දි. ඊළඟට කාම ලෝකයේ මේ කාම ලෝකයේ කියන විට සුගතියේ සුගති කාම සුගතියේ මිනිස් ලෝක දෙවිලෝසය කියන මෙහි ප්‍රතිසන්දි වශයෙන් ලැබෙන සිත් ප්‍රතිසන්දි කෘත්‍යවත් සිත් තිබෙනවානේ අටක්. ඒ අට ඥාන සම්ප්‍රයුක්ත ප්‍රතිසන්දි කියන්නේ ඥාන සම්ප්‍රයුක්ත සිත් හතරක ඥාන විප්‍රයුක්ත සිත්. ඒ ඥාන සම්ප්‍රයුක්ත සිත් ප්‍රතිසන්දි සිත් වශයෙන් ලැබුණොත් ඒ තැනත්තා ත්‍රි හේතුකේ. ඥාන විප්‍රයුක්ත සිත් ප්‍රතිසන්දි වශයෙන් ලැබුණොත් ඒ තැනත්තා ද්වි හේතුකේ. එහෙම ගත්තම කාමාවචර ප්‍රතිසන්දිම තියෙනවා 10ක්. කාමාවචර ප්‍රතිසන්දි සිත් තියෙනවා 10ක්. ඒ 10 තමයි ඒ අහේතුක ප්‍රතිසන්දි යුගලයක්. අහේතුක ප්‍රතිසන්දි සිත් දෙකක්. ඒ සහේතුක කාමාවචර ප්‍රතිසන්දි සිත් අට. එයින් හතරක් ත්‍රි හේතුකයි, හතරක් ත්‍රි හේතුකයි. ඒ 10යි. තව රූපාවචර ප්‍රතිසන්දි තිබෙනවා පහක්. අපි රූපාවචර සිත් ඉගෙනගෙන තිබෙනවානේ. ඒ රූපාවචර සිත් වලින් පහක් කුසල් සිත්, පහක් විපාක සිත්, පහක් ක්‍රියා සිත් කියලා අපි ඉගෙන ගත්තා. එයින් ඒ කුසල් සිත් පහ නිසා ලැබෙන විපාක සිත් තම මේ ප්‍රතිසංවිකෘතියෙන් ලැබෙන්නේ. දැන් අපි ඉගෙන ගත්තා විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා සහිත පතමඥාන කුසල සිත්තේ කියලක. යම් කෙනෙක් ඒ කුසල් සිත් උපදවාගෙන ඒ කියන්නේ ඒ ධානය උපදවාගෙන ඒ ධානයෙන් නොපිරිහි කාලක්‍රියා කළොත් ඒක නැත්තාට එහි විපාක වශයෙන් විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත පතමඥාන විපාක සිත් ප්‍රතිසංධි කෘත්‍යෙන් ප්‍රථම ධ්‍යාන භූමියේ ලැබෙනවා. එතකොට හෙතන භක්මයේ භක්මයේ ඔහුට ඒ භක්ම ශරීරයත් ඒ විපාක සිත ප්‍රතිසංධි අවස්ථාවේදී ලැබෙනවා. එතනත් ලැබෙන්නේ පහළවන්නේ පංචස්කන්ධය. ඒ විදිහට ඒ ඊට අනුරූප ඒ ධ්‍යානයට අනුරූප විපාකය ඒ භූමියේ ලැබෙනවා. රූපී භක්මයකට ලැබෙන ප්‍රතිසන්දියක් වශයෙන් රූපී භක්මයක වශයෙන් එහෙම විපාක සිත් තිබෙන්නේ පහක්. දේව රූපාවචර ප්‍රතිසන්දි කලින් කීවේ කාමාවචර ප්‍රතිසන්දි 10යි රූපාවචර ප්‍රතිසන්දි සිත් වශයෙන් තිබෙනවා පහක්. අරූපාවචර ප්‍රතිසන්දි එහෙම ගත්තම සියල්ලම ප්‍රතිසංධි 19. ඒ ප්‍රතිසංධි කෘත්‍යය ගැන කතා කරන විට සිත් වල ඒ ප්‍රතිසංධි කෘත්‍යය සිදු කරන සිත් දෙන්නේ 19යි. ඒ 19 ගැන ඔය ටික තමයි කියන්නට තිබෙන්නේ. ප්‍රතිසංධි කියන විට සිත් ගැන කතාව නොගෙන ප්‍රතිසංධි කියන වචනය අනුව කතා කරන විට අපි එමෙම කියනවා නම් ප්‍රතිසංධි සිත් තිබෙනවා 19ක්. කෙනෙකුගෙන් අහුවොත් ප්‍රශ්නයක් ප්‍රතිසංධි සිත් කෙතෙක්ද? එවිට උත්තරේ තමයි ප්‍රතිසංධි සිත් 19යි. ඉතින් ඒ 19 තමන්ට පුළුවන් පැහැදිලි කර දෙන්නට මෙන්න මේවායි ඒ 19. ඒ ප්‍රශ්නය සිත් කියන වචනේ හැර ප්‍රතිසංධි කෙතෙක්ද කියලා කවුරුවත් අහුවොත් එවිට ප්‍රතිසංධි සිද්ධාම වේයි කියලා උත්තරේ දුන්නෝ ඒ අභිධර්ම ප්‍රශ්නයක් නිසා. ඒකට ලැබෙන්නේ ඒ උත්තරේට ලැබෙන්නේ බිඳුව. ඒ උත්තරේට ලැබෙන්නේ බිඳුව. කාරණේ මොකක්ද? ප්‍රතිසංධි සිද්ධානවයක් වෙන අතර ප්‍රතිසංධි තිබෙනවා 20ක්. ඒ නිසායි මොකද්ද ඒ 20 ගන්න නැත්නම් මේ 19ට ඇතුළු නොවන එක? ඒ තමයි අසඤ්ඤ සත්‍ය ප්‍රතිසංධිය. අසඤ්ඤ සත්‍ය ප්‍රතිසංධියේ සිතක් නැහැ. ඒ නිසා සිතක කෘත්‍යයක් වශයෙන් අසඤ්ඤ සත්‍ය ප්‍රතිසංධිය දක්වන්නට බෑ. තේරුණානේ? ඒ නිසා එතන ප්‍රතිසංධියක් තියෙන. ඒ ප්‍රතිසංධිය මොකද්ද? එතන ප්‍රතිසංධි වශයෙන් ලැබෙන්නේ රූපයම. රූපමේව ප්‍රතිසන්ධි හෝති කියලා එනවා. රූපේමයි ප්‍රතිසන්ධි. ඒ නිසා මේ ප්‍රතිසන්ධි කෘත්‍යය ගැන කතා කරන විට ප්‍රතිසන්ධි කෘත්‍යය ගැන තේරුම්ගෙන ඒ කෘත්‍යය සිදු කරන සිත් 19ක් කියලා තේරුණා. ඊළඟට යමක් ප්‍රතිසන්ධි කෘත්‍යයෙන් ලැබුණේ නම් දැන් ප්‍රතිසන්ධි කියන මේ කෘත්‍යය පිළිබඳව කාල නිර්ණයක් කරනවා නම් කොයිතරම් කාලයක් තුලද මේ ප්‍රතිසංධි කෘත්‍යය කියන එක පවත්නේ කියලා සලකතොත් එයට දිය යුතු උත්තරය කුමක්ද? එක චිත්තක්ෂණයයි කියන එක. ඒ චිත්තක්ෂණයයි කියන්නේ උප්පාද තිටි භංග කියන ඒ ක්ෂණ තුනකින් යුක්ත වූ සිතක කාලයක්. ඒ කාලය තුලයි ඒ සිත ප්‍රතිසංධි කියන නම ලබන්නේ. යම් කිසි කෙනෙකුට අපි ගන්නු කෙනෙක් යම් කිසි භවයකින් චුත වුණා ඊළඟ භවයේ ප්‍රතිසංධිය ලබනවා. ඒ ප්‍රතිසංධි ලැබීම වශයෙන් සිතට පහළ වීමක් තිබෙන්නේ. ඒ සිතේ කියන එක අපි දන්නවානේ ඉතා කුඩා ආයු කාලයක් ඉතා කෙටි ආයු කාලයක් ඇති ධර්මයක් කියන එක. උපාද තිටි භංග කියන කුඩා ඒක අපිට වෙන වෙන උපමාවකින් දක්වන්නට බැරි ඉතා කෙටි කාලයක්. ඒ කාලය තුළයි එහි ප්‍රතිසංගි කෘත්‍යය තිබෙන්නේ. ඒ සිතේ කාලය. ඒ සිත ඇති වෙලා නැති වෙනවා. අන්න ඒ ඇතිවීමයි නැතිවීමයි කියන මේ දෙක අතරේ තමයි ඇතිවීමයි පැවැත්මයි නැතිවීමයි කියන ඒ උපාදකිති භංග කියන ක්ෂණ තුනක කාලයයි මේ ප්‍රතිසංගි කෘත්‍යය සිදු කරන කාලය. ඊට පස්සේ ඒ සිත නිරුද්ධ වීමත් සමගම නැතේ නිරුද්ධ වෙනවා. ඊළඟට තවත් අතරක් මුල දෙන පරිදි, ඒ කියන්නේ ඒ සිතයි තව දෙයකටයි නැත වෙන සිතකටයි අතරක් ඇති නොවන පරිදි ඒ ප්‍රතිසන්ධි වශයෙන් හටගත්ත ඒ විපාක සිත නැවත වරක් උපදී. ඒ නැවත වරක් උපදිනකොට ඒ සිතට කියන්නේ නැහැ ප්‍රතිසන්ධි කියලා. මත් විසාද කියන්නේ නැත්තේ ප්‍රතිසන්ධිය දීලා ඉවරයි. ප්‍රතිසන්ධි කෘත්‍යය කරලා ඉවරයි. ඊළඟට ඒ සිතටයි භවාංග සිතේ කියන්නේ අන්න ඒ සිතින් කෙරෙන කෘත්‍යය තමයි භවාංග කෘත්‍යය. ඒකට භවාංග කෘත්‍යය කියන්නේ කුමක්ද? ප්‍රතිසන්ධියෙන් ලබා දුන් භවය නොසිඳේ පවත්වාගෙන පැවතගෙන යාමට ඉවහල් වෙන සිත, ඉවහල් වෙන කෘත්‍යය තමයි භවාංග කෘත්‍යය. ඒ සිත නැවතත් උපදිනව, නැවතත් උපදිනව, නැවතත් එතන ගන්නවා. අපි සිතක් ඇති වෙලා නැති වෙනවා. ඉතින් ඇති වෙනවා, නැති වෙනවා, ඇති වෙනවා, නැති වෙනවා. කොයිතරම් කාලයක් මේ උපදිනවද? වෙන සිත් නූපදනා හැම අවස්ථාවකදීම භවාංග සිත තමයි උපදින්නේ. ඒක එහෙම තේරුම් ගන්න. ඉතින් එහෙම භවාංග සිත පැවතගෙන යනකොට ඒ භවාංග සිත, ඒ භවාංග කෘත්‍යය සිදු කරන සිද්ධ තිබෙන්නේ අර ප්‍රතිසන්ධි කෘත්‍යය සිදු කරන සිද්ධාම වේන්නේ. ඒ නිසා ඒ ගණනේ වෙනසක් නැහැ. ප්‍රතිසන්ධි කෘත්‍යවත් සිද්ධාම වේයි, ඒ සිද්ධාම වේය. ඒ ප්‍රතිසන්ධිය ලබා දුන්න භවයේයි ප්‍රතිසන්ධිය ලැබුණට පස්සේ නැවත නැවතත් ඒ භවය පවත්වාගෙන යාම් වශයෙන්, භවය නොසිඳී පැවැත්මට ඉවහල් වීම වශයෙන් නැවත නැවතත් ඒ විපාක සිත උපදිනවා. ඒ ඉපදීමෙන් සිදුවනුයේ මේ භවය පැවතගෙන යාම. ඒ නිසා ඒ සිතට කියනවා භවාංග සිත. එයින් කෙරෙන කෘත්‍යයට කියන්නේ භවාංග කෘත්‍ය. ඒ භවාංග කෘත්‍ය සිදු කරමින් ඒ භවාංග සිතටත් ප්‍රතිසංගි සිතේම අරමුණයි තිබෙන්නේ. ඒකත් මෙතෙන්දි තේරුම් ගන්නට ඕන එකක්. යම් සිතක් ප්‍රතිසංගි සිත වේද, ඒ භවයේයි භවාංග සිත වන්නේ ඒ විපාක සිතයි. ප්‍රතිසංගි සිතේ අරමුණ වූයේ යමක්ද, ඒමයි භවාංග සිතේ අරමුණ වන්නේ. මේකත් ඒ සිත පිළිබඳව දැනගත යුතු කාරණයක්. ඉතින් මේ ප්‍රතිසංගි සිතට අරමුණ ඌයේ කුමක්ද කියලා තේරුම්ගන්නට ඕන. ප්‍රතිසන්ධි සිතට ලැබෙන අරමුණ, ප්‍රතිසන්ධි සිතේ අරමුණ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියන මේ ෂඩාරම්මණයන් අතුරෙන් යමක් තමයි. ඒයින් පිටතර දෙයක් නෙවෙයි. එහෙත් ඒ අරමුණ තවනම් වලින් දක්වනවා නම් තුනකින්. කර්මයේය, කර්ම නිමිත්තය, ගති නිමිත්තය. අනේ කර්ම, කර්ම නිමිත්ත, ගති නිමිත්ත කියන මේ තුන අතුරෙන් යම් කිසිවක් තමයි ප්‍රතිසංගි සිතේ අරමුණ වන්නේ. ඒක සුදුසු පරිදි හැම ප්‍රතිසංගි සිතකම අරමුණ කර්මේමයි කියන්න බෑ, කර්ම නිමිත්තමයි කියන්නට බෑ, ඒ වගේම ගති නිමිත්තයි කියන්නට බෑ. ඒ සමහරක් නම් පිළිනවා ඒ ප්‍රතිසංගි සිත් වල අරමුණ කර්ම නිමිත්තමයි, වෙන එකක් නොවේයි කියලා කියත හැකි. එහෙම කියන්නට පුළුවන්. දැන් ඒ රූප ලෝකෙහි ප්‍රතිසංගිය ලබා දෙවන ඒ රූපාවචර කුසල කර්මයාගේ විපාක වශයෙන් ලැබෙන ප්‍රතිසංගි සිතේ අරමුණ වන්නේ කර්ම නිමිත්ත. ඒක වෙනස් වන්නේ නැහැ. පතවියාදී රසින වඩලා ඇති වෙන ධ්‍යාන ඇති කරගන්න ධ්‍යාන. ඒ මරණාසන්න අවස්ථාවේදී තේතනත්තාත විපාක දීමට එළඹ සිටින ඒ නොපිරිහුණු ධ්‍යාන කුසල කර්මයාගෙන් කර්මය අරමුණු කරමින් ඒ කුසල කර්මයෙන් ඉදිරිපත් කරන අරමුණ වන්නේ කර්ම නිමිත්ත. එහි එල්බගෙන මරණාසන්න ජවනයන් පැවතුනාට පස්සේ ලැබෙන ප්‍රතිසංවිසිත වන්නේද ඒ කර්ම නිමිත්තෙහි එල්බගත්ත විපාක. එහෙම තිබෙනවා. නමුත් ඒ ඔක්කොම විස්තර නෙවෙයි මෙතෙන්දී අපට උඩ කරන්නේ දැනගන්නට කර්මය කර්ම නිමිත්ත ගති නිමිත්ත කියන තුන අතුරෙන් යම් කිසිවක එල්බගෙනයි ඒ ප්‍රතිසංවිසිත හටගන්නේ. ප්‍රතිසංවිසිත යම් අරමුණක් නම් ගත්තේ ඒ අරමුණ වෙනස් කරන්නේ නැහැ. ඒ අරමුණ හැර වෙන එකක් ගන්නෙ නැහැ භයාංග සිත. ඒක මතක තබන්න. එතකොට ප්‍රතිසංවිසිතේ අරමුණම තමයි මේ භවය පවතින තාක්කල් භයාංග සිතේ අරමුණ වන්නේ. මෙන්න මෙහෙමයි ඒ සිත පවතින්නේ. එතකොට ජීවත් වන සත්වයෙකුගේ පිළිබඳව සැලකෙන විට කවුරු හරි අපි ජීවත් වෙනවා. ඉතින් ඒ තැනත්තා කියලා අප ගන්නෙ මේ චිත්ත චෛතසික රූප කියන ධර්ම પરම්පරාවක පැවතගෙන යamak. ඒ එක අවස්ථාවකදී කෙනෙකුට සිතක් තියෙනවා. ඒක ඒක අවස්ථාවක් දැනගත්තා සිතක්. ඒ සිත වෙන අරමුණක එල්බගෙන හට නොගන්නා සිතක් නා. ඒ සිත වන්නේ කුමක්ද? භවංග සිත. ඒ නිසා භවංග සිත පවතිද්දී වෙන අරමුණක් ගන්නට බෑ. ඒ කියන්නේ භවංග සිතින් වෙන අරමුණක් ගන්නට බෑ. වෙන වචන වලින් කියනවා. භවංග සිතින් අරමුණු කරන්නට බෑ. මේ දැන් අපට තියෙන රූප, ශබ්ද, ගන්ධ ඒවා අරමුණු කරන්නට බෑ භවංග සිතට. භවංග සිතට තියෙන්නේ එකම අරමුණයි. ඒ අරමුණ හැර වෙන අරමුණක් ගන්නට ඒ අරමුණක් ගැන පහළවන්නට භවංග සිතේ ශක්තියක්. නමුත් මේ භවංග සිතේ කියන එක වෙන අරමුණු ගැන පහළවන සිත්වලට ద్వාරය වෙනවා. ඒ ద్వාරය මොකද? ඒ චිත්ත પરම්පරාව නැත්නම් මේ අලුත් අරමුණු වල එළඹ ගන්නා වූ සිත් උපදින්නටද විදිහක් නැහැ. පිළිවෙලක්. එනිසා භවංග සිත ඊට වැදගත් සිත. ඒ සිත පැවතගෙන යන විට තමයි වෙනත් අරමුණු එන්නේ. අපට තිබෙන ద్వාර තිබෙන. ඇස තිබෙනවා, කන තිබෙනවා, නැහැය, දිවය, ශරීරය, සිතම. මේවායේ අරමුණු යොමු වෙනවා. ඒ ඉදිරිපත් කරන අරමුණක එල්බගෙන සිත හටගන්නට නම් භවංගය නවතින්නට ඕන. එමකට අර භවංගයේ පවතින්නේ අර කර්මය හෝ කර්ම නිමිත්ත හෝ ගති නිමිත්ත හෝ කියන මේ තුනෙන් යම් කිසිවක එල්බගෙන. එහි එල්බගෙන සිටියේදී මේ අරමුණගෙන වෙන සිත් පහළ ගන්නට බෑ. එමකට විචිත්ත න්‍යාමයේ හැටියට දක්වන්නේ එකවර සිත් දෙකක් නැති එකවර සිත් දෙකක් නැහැ. එන්ට භවංග සිතයි වීති සිතයි කියන මේ දෙකක් තියෙන්නට බෑ. භවංග සිත නවතින්නට ඕන වෙන අරමුණක් ගන්න. නමුත් ඒ වෙන අරමුණක් ගැන ගන්නටන් එකවරටම මේ අරමුණ අත්හැර එකවරටම වෙනත් අරමුණක් ගැනීමේ ශක්තියක්ද අනිත් සිත්වලට ලැබෙන්නේ නැහැ. ඒ නිසා මතක්ද කළ යුතු තියෙන්නේ ඒ භවංග සිත නවත්තලා අලුත් අරමුණ පැත්තට සිත්තරපුර හැරවීමේ සිතක්ද උමනා කරන. ඒ කෘත්‍යය දක්වන ඒ කෘත්‍යවත් සිත තමයි ආවර්ජන සිතේ කියලා නම් කරන්නේ. එහෙම ආවර්ජන සිත් තිබෙනවා දෙකක්. පංචද්වාරා වජ්ජන සිතයි මනෝද්වාරා වජ්ජන සිතයි. ඒ උපේක්ෂා සහගත පංචද්වාරා වජ්ජන සිත, උපේක්ෂා සහගත මනෝද්වාරා වජ්ජන සිත කියලා ඒ දෙක නම් කර තිබෙනවා. ඒ උපේක්ෂා සහගතයි කියලා කිව්වේ ඒවාට අප දන්නවා වේදනාව මධ්‍යස්ථ වේදනාව නිසා. සොම්නසත් නෙවෙයි, දුම්නසත් නෙවෙයි, මධ්‍යස්ථ වේදනාව බැරි උපේක්ෂා සහගතයි. ආවර්ජනයි කියන්නේ ආවර්ජන කරනවා කියන්නේ ඒක එක ඒ පැත්තට යොමු කරන්නේ. ඒ පැත්තට යොමු කරනවා. තව ඒකට තව වචනයක් තියෙනවා ආවර්ජන කියලා. ආවර්ජනයි කියන්නේ ඒ පැත්තට හරවනවායි කියන්නේ. හරවන කියන්නේ. එතකොට ඒ නදහස් කරන්නේ මොකක්ද? මේ භවංග සිතින් ගණිනින් පැවති අරමුණෙහිම එල්බගෙන පැවැත්වීමට ඉඩ හරින්නේ නැතිව ඒ භවංග සිත් නවත්තලා, ඒ කියන්නේ භවංග සිත් නවතිනවා අරමුණක් ඉදිරිපත් වූ කල්හි භවංග සිත පිළිබඳ සැලීමක්, ඒවා අපි දීෂ්ටිවලදී ඉගෙන ගන්නවා, එහෙම සිදු වෙලා මේ ඒ අරමුණ දැන් අපි ගන්නේ දකින එකක් ඒක රූපාරම්මණය කියන දකින අරමුණ දකින්නට තිබෙනවා. ඒ දැකීම වුවද වන්නට බෑ භවංග සිතේ පැවතගෙන යන්න. ඒ භවංග සිත නැවතිලා මේ දකින්නට තිබෙන අරමුණට හැරවීමක් වුණා කරේ. ඒ හරවණයක ආවර්ජන සිත. ඉතින් එතන පංචද්වාර වජ්ජනයි කියලා ඊට නම් දුන්නේ අපි ඒ කාලෙත් තේරුම් ගත්තානේ. පංචද්වාරී කියන්නේ එතන චක්කු ශ්‍රෝත ධාන ජීවහා කාය කියන දොරටු පහ. ඒ ద్వාරය එක විදිහකින් ඒ ద్వාරය සිත් ඇතිවීමට විවෘත කර දීම මේ ආවර්ජනය කරා. එනිසා ඒ ආවර්ජන සිත පිළිබඳව කියනවා දොරටුව හැරදී දොරටුව විවෘත කිරීමයි. ඒ දොරටුව ඉක්ීවේ මේ සිත් හට ගන්නට වූ සිත් හට ගන්නා ගැනීමට දොරටුව නැත්නම් සිත් ඇතුළු වීමට දොරටුව. දැන් ඇසෙන් හටගත් ගැටුණු රූපාරම්මණයක එල්බගෙන හටගන්නා සිත්තේ එළිය නම් කරන්නේ චක්ෂුද්වාරික චිත්ත වීතිය කියලා. ඒ කියන්නේ ඇහැ නැමැති දොරයි විවෘත කර දෙන්නේ. එහෙම ඒ විවෘත කර දුන්නම පළමු කොට සිදුවන දේ කුමක්ද? විවෘත කළ ඒ ద్వාරේ පළමුකට විවෘත කර දුන් කල්හි පළමුකට සිදුවන්නේ දැකීම. ඊට පස්සේ පිළිගැනීම. ඊළඟට තීරණය කිරීම. ඊළඟට ව්‍යවස්ථාපනය. ඊළඟට ඇලීම හෝ ගැටීම හෝ එයාදි වශයෙන් උපදන යවණය. අනේ එහෙම දක්වන. දැන් එවිට එහෙනම් තේරුම් ගන්නට තියෙන්නේ ඒ දහාංග සිත පැවතගෙන යද්දී ඇසට අරමුණක් ඉදිරිපත් වෙනවා. එහෙම නැත්නම් කනට අරමුණක් ඉදිරිපත් වෙනවා. නෑයට අරමුණක් ඉදිරිපත් වෙනවා. ඔය විදිහේ යම්කිසි අරමුණක් ඉදිරිපත් වූ කල්හි ඒ පැවතගෙන යන දවාංග සංකතිය නැවතිලා ඒ අලුත් අරමුණ පැත්තට හැරෙන සිතක් උපදිනවා. ඒ සිතින් මේ තමයි ద్వාරයට ඒ අරමුණ ලබා දෙන්නේ. නැත්නම් ඒ අරමුණේ එල්බගෙන සිත් හත ගන්නට අවස්ථාව සලසාදෙන්න. ඒ සලසාදුන් කල්හි අරමුණේ දැකීම පිළිගැනීම ආදී වශයෙන් හෝ ඇසීම පිළිගැනීම ආදී වශයෙන් හෝ ආග්‍රහණය කිරීම පිළිගැනීම ආදී වශයෙන් හෝ රස දැන ගැනීම පිළිගැනීම ආදී වශයෙන් හෝ ස්පර්ශය දැන ගැනීම පිළිගැනීම ආදී වශයෙන් හෝ එහෙම නැත්නම් ඒවා නැතිව මේ ద్వාර පහ නැතිව මනෝ ద్వාරයටම අරමුණ යොමු. ඒ මනෝද්වාරයට යොමුවන අරමුණ තමයි වැඩියෙන්ම තිබෙන්නේ. දැන් අපට උපදනා සිත් වලින් තාම වැඩි සංඛ්‍යාවක් සිත් මනෝද්වාරික සිත්. මනෝද්වාර. අපි කොයි වේලාවකවත් නිකන් ඉන්නවයි කියලා නෑනේ. නෑ. අපි කොයි වේලාවකවත් සමහරු කියනවානේ අහුවම කියන්නේ මොනවාද කරන්නේ නිකන් ඉන්නවයි කියලා. නිකන් නෑ ඉන්නේ නම් මොන මොනවා හරි හිත සිතා ඉන්නේ මොකක් හරි හිත හිතා ඉන්නේ ඒ හිතනේ මොකක් හරි හිත හිතා ඉන්නකොට ඒ ඇතිවන්නා වූ සිත් ඇහි ගැටුණු රූපයක් බලමින් නොවේන කනෙහි ගැටෙන ශබ්දයක් අසමින් නොවේන නැහැයි ගැටෙන ගන්ධයක් දිවෙහි ගැටෙන රසයක් කයෙහි ගැටෙන පොට්ටම් ඒවා ගැන සලකමින් ඒ ගැන හිතමින් නොවේ නම් සිටින්නේ එහෙනම් මනෝද්වාරෙහි ගැටුණු අරමුණක ඉල්පති. දැන් මේවායි ඇස කන දිව නැහැ ශරීරය කියන මේවායි ගැටුණු අරමුණු ගැන හටගන්නා ඒ චක්සුද්වාරිකාදී සිත්වලට අනතුරුව උපදින්නේ මනෝද්වාරික සිත්. මනෝද්වාරික සිත්. ඉතින් මේ මනෝද්වාරෙහි මනෝද්වාරයේ මේ අරමුණු වලට යොමු කර දෙන්නේ මනෝද්වාරාවජන. එහෙම නැත්නම් භවංගයේ ටිකටම යන්නේ. භවංගයේ නවතින්නට ඕන. ඒ ඒ ద్వාරික සිත් උපදින්නට. ඒක මනෝද්වාරයේ විවෘත කරගන්නේ මනෝද්වාරා වජන සිත. ඉතින් එහෙම දැන් අපි ගනිමු අපි දැන් දකින දෙයක් නෙවෙයි. කලින් දුටු දෙයක් ගැන දැන් හිතනවා. ඒ චක්සුද්්වාරික සිත් වලින් නෙවෙයි ඒ අපසිතක් චක්සුද්්වාරිකව නෙවෙයි ඒතන සිතිවිලි සිත් පහළවන්නේ මනෝද්වාරික. අපි ඇසූ දෙයක් ගැන දැන් හිතන. ආග්‍රහණය කළ දෙයක් කරපු වැඩක් ගැන කරන්නට තිබෙන වැඩක් ගැන එහෙම අපි හිතන ඒවා තියෙනවා. ඉදිරියට කරන්නට තිබෙන කළ ඒවා තව මොහොතකින් කරන්නට තිබෙන ඔයාගේ නොයෙක් ඒවා අපි හිත හිතයි. ඒ හැම අවස්ථාවකදීම අපට උපදින්නේ මනෝද්වාරික සිත්. අනේ මනෝද්වාරික සිත් උපදින්නට බෑ. මනෝද්වාරය ඊට සකස් කර නුදුන්නොත් ඒ වීම ඒ මනෝද්වාරයේ විරුත් කර වීම සිදු කරන්නේ මනෝද්වාරා වජන සිතේ කියන එක. අනේ එහෙම ద్వාර පහ ඇස කන දිව නැහැ ශරීරය නැත්නම් චක්කු සෝත ගාන ජීවා කාය කියන මේ ద్వාර පහෙන් යම් කිසි ద్వාරයක් ඒ අරමුණ ගෙන හත ගන්නා සිත්වලට ඇරෙන්නේ විවෘත කර දෙන්නේ පංචද්වාරා වජ්ජන සිත. ඒයින් කෙරෙන කෘත්‍යය තමයි ආවර්ජන කෘත්‍යය කියන්නේ. මනෝද්වාරය ඒ මනෝද්වාරෙහි ගැටෙන අරමුණු වලට විවෘත කර දෙන්නේ නැත්නම් මනෝද්වාරා මනෝද්වාරික සිත් වලට ඒ ద్వාරය විවෘත කර දෙන්නේ මනෝද්වාරා වජ්ජන සිත. ඒ කෘත්‍යයටයි ආවර්ජන කෘත්‍යය කියන්නේ. ආවර්ජන එහෙම ආවර්ජන කෘත්‍යයක් තිබෙනවා දෙක. පංචද්වාරා වජ්ජන කෘත්‍යිත ආ මනෝද්වාරා වජ්ජන සිත. ඊළඟට දස්සන සවන ගායන සායන ඒවා අපිට තේරුම් ගන්නට අමාරු නෑ. දැකීමේ සිතයි දස්සන දැකීමේ සිත කියන්නේ චක්කු විඥානය. චක්කු විඥානයෙන් කරන කෘත්‍යයට කියන්නේ දස්සන කෘත්‍යය. දැකීම් කෘත්‍යය. දැකීම් කෘත්‍යය කියා කෘත්‍ය වශයෙන් කෘත්‍යයක් කියන්නේ ඒ කෘත්‍යයේ ඇති සිත කිය මොකද්ද? චක්කු විඥානය. චක්කු විඥානය කියන්නේ දැකීම. චක්කු විඥානය කියන්නේ දැකීමට. ඒ ඉතින් දැකීමේ කියන ඒ චක්කු විඥානයට අයත් කෘත්‍ය. ඒ කෘත්‍යයෙන් පෙර වූ දැකීමේ කියලා එකක් නැහැ. සිතේ කියලා එකක් නැහැ. ඒ කියන්නේ ඒ කෘත්‍යවත් සිත ඒ කෘත්‍යය සිදු කරන නිසායි ඒක චක්කු විඥාන සිත උනේ. ඒකට චක්කු විඥාන කියන නම දීලා තිබෙන්නේ ඒ ద్వාරය නැත්තම් හත ගන්නා තැන මුල් කරගෙන චක්කුස්මින් උප්පන්නං විඥානං චක්කු විඥානං කියලා ඇසෙයි ඇති වුණා වූ දැනීම චක්කු විඥානයයි. චක්කුස්මින් ඇසෙයි උප්පන්නං විඥානං හටගත්තා වූ දැනීම විඥානය චක්කු විඥානය. ඒ විදිහයි සෝත විඥාන, ගාම විඥාන ආදී ඒ වාක්‍යය. එතකොට ඒ කෘත්‍ය දැකීමේ කෘත්‍ය සිදු කරන සිත් තිබෙනවා දෙකක්. ඇසීමේ කෘත්‍ය සිදු කරන සිත් තිබෙනවා දෙකක්. ඇසීමේ කෘත්‍යයේ කියේ ඒ සිත් දෙක මොනවාද? සෝත විඥාන සිත් දෙක. ආග්‍රහණය කිරීමේ කෘත්‍ය සිදු කරන සිත් දෙකක් තිබෙනවා. ධාන විඥාන සිත් දෙක. රස දැන ගැනීමේ කෘත්‍ය සිදු කරන සිත් දෙකක් තිබෙනවා. ජීවහා විඥාන සිත් දෙක. සත්‍යයන් දැනගැනීමේ ඒ කෘත්‍ය සිදු කරන සිත් දෙකක් තිබෙනවා. ඒකට කියන්නේ පුසන කෘත්‍ය. ස්පර්ශක පුසන. පුසන කියන්නේ ඇඟේ හැපෙනදී ඒ ස්පර්ශය දැනගැනීමේ කෘත්‍ය. ඒක පුසන කෘත්‍ය. එතකොට උපදන සිත කුමක්ද? කාය විඥාන. දැන් අපේ ශරීරයේ යම් යම් දෙයක් ගැටෙන විට අපට ඇතිවන දැනීමට කියන්නේ කාය විඥානය. ඒ කාය විඥානයේ කෘත්‍යය තමයි පුසන කෘත්‍යය කියන්නේ. පුසන ස්පර්ශ කිරීම කියලා තමයි සිංහල කරන්නට තිබෙන්නේ පුසන. ඊළඟට ඒ දස්සන සවන ගායන සායන පුසන ඒ එක එක කෘත්‍යයක් සිදු කරන්නා වූ සිත් දෙක දෙකින් තිබෙනවා. අකුසල විපාක චක්කු විඥානයේ කුසල විපාක චක්කු විඥානයේ කියන දෙකෙන් සිදු කරන්නේ දස්සන කෘත්‍ය. ඒ විදිහට අකුසල විපාක කුසල විපාක වශයෙන් ලැබෙන සෝත විඥාන, ඝාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන කියන මේවායින් සිදු කරන්නේ පිළිවෙලින් දස්සන සවන ගායන සායන කුසන කියන ඒ කෘත්‍ය පහ. ඊළඟටයි සම්පටිච්ඡනේ කීනේ. සම්පටිච්ඡන ඒ සිත අප ඉගෙන ගත්තේ උපේක්ෂා සහගත සම්පටිච්ඡන සිත. අකුසල විපාක උපේක්ෂා සහගත සම්පටිච්ඡන සිත, කුසල විපාක උපේක්ෂා සහගත සම්පටිච්ඡන සිත. ඒ සම්පටිච්ඡන සිතෙන් කරන්නේ කුමක්ද? පිළිගැනීම. ඒ පිළිගැනීමේ කියන එක උපමාවකින් නිදර්ශනයකින් දක්වනවා නම් යමෙක් තමන්ගෙන් යමක් ඉල්ලූ කල්හි තමන් ඒ තැනැත්තාට ඒ දේ දෙනකොට ඒ තැනැත්තා ඒක පිළිගන්නවා. ඒ පිළිගන්නා දේ කවරක්ද කුමක්දෙහි මොනවාද තිබෙන්නේ, ඒක හොඳ දෙයක්ද නරක දෙයක්ද කියන එහෙම ඉදසීමක් නොකොට පිළිගැනීම බඳු. ඒ අරමුණ දැන් අපි ගන්න චක්කු විඥාණයට රූපයක් චක්කු විඥාණයෙන් රූපයක් ගන්නවා අරමුණු කරගෙන. ඒ කියන්නේ දැනගැනීමේ සිට රූපයේ දැකීමේ සිට ඒ දුටු රූපය පිළි නොගෙන අත්හරින්නේ නැහැ. ඒ පිළිගැනීමක් බංව උපදනා වූ සිතකටයි මේ සම්පටිච්ඡේදය. ඊළඟට ඒ රූපය පිළිබඳ විමසනාකාරයක් බඳුව ඇතිවන්නා වූ සිතකටයි සම්පීර්ණී කියන්නේ. ඒක බොහොම අමාරුයි, මේ එතරම් ලේසි නෑ තේරුම් ගන්නට. ඒ තේරුම් ගන්නට අමාරු වන්නේ මේ සිත් ඒ සම්පටිච්ඡන සිත් චක්කු විඥාන සම්පටිච්ඡන සම්තිරණ කියන ඒ සිත් විපාක සිත්. ඒ විපාක සිත් වල එක ස්වභාවයක් තමයි ඒවායේ තිබෙන ශාන්ත බව. ශාන්ත බව කියන්නේ කැළඹිලි කලබල එහෙම ඇති ස්වභාවයක් නෙවෙයි. හැම විපාක සිතකම තිබෙනවා ඒබඳු ශාන්ත බවක්. ඒ නිසායි ඒ විපාක සිත් අපට නොදැනෙන්නේ. දැන් අපිට භවංග සිතක් තිබෙනවා. ඒ භවංග සිත විපාක සිතක්. නමුත් ඒ භවංග සිත තිබෙනවද කියන එක ඒ ස්වභාවය ඒ කොහොමද දැනෙන්නේ දැනගන්න කරන්න තමයි අපිට වැටහෙන්නේ නැහැ. ඒ තියෙන ශාන්ත බව නිසා. දැන් චක්කු විඥානය කියන එක අපට ඇති වුණයි කියලා. අමුතු අපට දැනීමක් නැහැ. අපි දන්නවා අපට චක්කු විඥානය ඇති වුණු නිසායි යම් දෙයක් අපි දැක්කේ දකින්නේ. නමුත් ඒ චක්කු විඥානය ඇතිවීම නිසා අපට අමුතුවෙන් දැනෙන හරියට මේ කයෙහි ගැටෙන දෙයක් දැනනවා වගේ එහෙම අමුත්තක් ඇත්තේ නැහැ. ඒ විපාක සිත්වල ස්වභාවය ඒකයි. ඒ විපාක සිත් වලින් දැනෙන විපාක සිත් දෙකක් තිබෙන්නේ මේ කාය විඥාන. කාය විඥානේ වේදනා දුක දැනෙනවා, දුක සාගත කාය විඥානේ. සුඛය දැනෙනවා. සමහර විටේ සුඛයත් බොම මේ බලල් නැත්තම් ඝන බහල සුඛයක් තමයි දැනෙන්නේ. එහෙම නැති ඒවත් දැනෙන්නේ නැහැ. ඒ සුඛය. ඒ නිසා ඒ කාය විඥානේ තරම් ඒ අයිරින් ප්‍රකට වෙන්නේ නැහැ. එහෙම නැත්නම් දුක්ඛ සහගත කාය විඥානේ සුඛ සහගත කාය විඥානේ කියන ඒ දෙක ඒකට හේතුවක් තිබෙනවා. ඒකට හේතුව කාය විඥානේ කියන එක ඇතිවන්නේ කාය ප්‍රසාදය ඇතුළු කොට තමයි. නමුත් ඒ කාය ප්‍රසාදය භූත කය නිස්රේ කරගෙන පවතින්නේ. ඒ මහා භූත කයෙහිද මේ පොට්ටබ්බේ ගැටෙනවා. පොට්ටබ්බේ ගැටෙනවා. ඒ නිසා ඒ ගැටීම මේ රූපයේ ඇසෙහි ගැටෙනවා වගේ සියුම් ඝට්ටනයක් නෙවෙයි. රූපයේ ඇසෙහි ගැටෙනවා වගේ සියුම් ඝට්ටනයක් නෙවෙයි, කයෙහි යමක් ගැටෙනවායි කියන්නේ. ඒක ගොරෝසු ඝට්ටනයක්. ඒ නිසා ඇතිවන වේදනාව ප්‍රකට වේදනාවක් වෙනවා. සුඛ දුක්ඛ වශයෙන්. එහෙම නෙවෙයි චක්කු විඥාන, සෝත විඥාන ඒවා හැම එකක්ම උපේක්ෂා වේදනාවෙන් ඇතිවන් උපේක්ෂා වේදනාව නිවිදෙන්. ඒ උපේක්ෂා වේදනාවක් දැනෙන එකක් නෙවෙයි, තේරුම් ගන්නට අමාරු එකක්. සැපක් නෙවෙයි දුකක්. ඒ වේදනාවෙන් යුක්ත ඒ වගේම ඒවා ඒ විපාක බව නිසාම තිබෙන ශාන්ත බවක් එකතු වුණාම ඒතරම් ප්‍රකට නැහැ, දැනෙන්නේ නැහැ. ඒ දැනෙන එක කියන්නේ හොඳට මේ අත්දකින්නට ප්‍රත්‍යක්ෂ කිරීම අමාරු ස්වභාවයක් තිබෙනවා. දැන් එම චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන කියන මේ සිත් ඇති වුණාම ඒ සිතෙන් කෙරෙන කෘත්‍යය තමයි දස්සන, සවන, ධායන, සායන, කුසන කියලා කියන්නේ. දැන් දස්සනයට අනතුරුව ඇතිවන්නා වූ කෘත්‍යය තමයි සම්පටිච්ඡන කෘත්‍යය. එහෙම නැත්නම් සවනයට අනතුරුව ඇතිවන්නා වූ කෘත්‍යය සම්පටිච්ඡන. ධායනයට අනතුරුව ඇතිවන්නා වූ කෘත්‍යය සම්පටිච්ඡන. සායනයට අනතුරුව ඇතිවන්නා වූ කෘත්‍යය සම්පටිච්ඡන. කුසලයට අනතුරුව ඇතිවන්නා වූ කෘත්‍යය සම්පටිච්ඡන. එතකොට මේ දස්සන, සවන, ගායන, සායන, කුසන කියන මේ කෘත්‍යයන් සිදු කරන්නේ අර චක්කු විඥාන ආදී පිළිවෙලින් කී චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, ජීවහ විඥාන, කාය විඥාන. ඊළඟට ඒ එක එකකට අනතුරුව ඇති වෙනවා චිත්ත වීතියේ නම් සම්පටිච්ඡනේ කියන පිළිගැනීම. ඒ පිළිගැනීම නොකර අරමුණක් අත්හරිනවා අරින්නේ නැහැ. ඒ යම් ගැටුණු අරමුණක් ගැටුණා නම් ඒ ගැටුණු අරමුණ දැකීම හෝ ඇසීම හෝ ආදි වශයෙන් ඒ කෘත්‍යයක් සිදු වුණා නම් ඒ කෘත්‍යයෙන් ගනු ලැබුව නැත්නම් අරමුණු කළ ඒ අරමුණේ එල්බගෙන ඒ අරමුණ පිළිගන්නා ආකාරයෙන් උපදනා වූ සිතයි සම්පටිච්ඡනය. එය පිළිබඳ ඒක සමහර විටක ඉෂ්ඨාරම්මණයක් විය හැකි අනිෂ්ඨාරම්මණයක්. හොඳ අරමුණක් වෙන්නට පුළුවන් නරක අරමුණක්. මේ ඒ හොඳ නොහොඳ කියන මෙය තීරණය කිරීමක් වශයෙන් ලැබෙන සිතක් හැටියටයි මේක දක්වා තිබෙන්නේ සම්තීරණ සිත. නමුත් ඒකෙන් තේරුම් ගන්නට එපා. මම ඊට කලින් දවසක කීවා. අර ජවනයකින් කෙරෙන කෘත්‍යයක් බඳු වූ මහසාල බලවත් කෘත්‍යයක්. මේක විපාක සිතකින් සිදුවන හොඳ නොහොඳ විමසීමක් බඳුව ඇතිවන්නා වූ සිතක් පමණයි. ඒක මතක තබා ගන්නට ඕනේ. ඒකත් විපාක සිතක් වෙනවා. ඒ සම්තීරණ සිත් තුනක් දක්වනවා. සම්තීරණ කෘත්‍යවත් සිත් තුනක් තිබෙනවා. උපේක්ෂා සහගත සම්තීරණ සිත් දෙකක් තිබෙනවා. එකක් අකුසල විපාක උපේක්ෂා සහගත සම්තීරණය, අනික කුසල විපාක උපේක්ෂා සහගත සම්තීරණය. අපි මේ දෙක ගැන කතා කළා විතක ටිකකට ඉස්සෙල්ලා. මොනවා ගැන කතා කරද්දිද? අහේතුක ප්‍රතිසන්දි පිළිබඳ කතා කරන විට අහේතුක ප්‍රතිසන්දි යුගලයේ දැන් මෙතෙන්දි මේ කතා කරන්නේ ඒ සිද් දෙකෙන් කෙරෙන සම්තීරණ කෘත්‍යය. සම්තීරණ. ඉතින් ඒ දෙකේට අපි කලින් කියපු කෘත්‍ය දෙකක් අසු වුණා. මොනවද ඒ දෙක? ප්‍රතිසන්දි සවන්. ප්‍රතිසන්දි භවංගේ. දැන් මෙතෙන්දි කතා කළේ සම්තීරණ. ඒ එහෙම සම්තී උපේක්ෂා සහගත සම්තීරණ සිද් දෙක මෙතෙන් අපි කතා කළ ප්‍රතිසන්දි භවංග කියන කෘත්‍ය දෙකුත් මෙතෙන්දී සම්තීරණ කෘත්‍යයක් සිදු කරමු. තව ඉදිරියට තිබෙනවා ඒවත් ඉදිරියට මතක් වේවි නැත්නම් කියන්නට ලැබේවි. අපි ගයින් ඒ අවස්ථාවේදී කියමු සම්තීරණ. ඊළඟට ඒ සම්තීරණ කෘත්‍යය සිදු කරන සිත් කුසල විපාක වශයෙන් ලැබෙනවා දෙකක්. අතිෂ්ඨාරම්මන ඉෂ්ඨාරම්මන කියලා හොඳ අරමුණ කොටස් දෙකකට බෙදා අතිෂ්ඨාරම්මනේ ලැබෙන සම්පීර්ණය සෝමනස්ස සම්පීර්ණය කියා ඉෂ්ඨ මධ්‍යස්ථාරම්මනේ උපේක්ෂා සම්පීර්ණය කියා දක්වනවා. කොටින් අපි තේරුම් ගන්න සම්පීර්ණ කෘත්‍යවත් සිත් තිබෙනවා තුනක්. ඊළඟට එන්නේ වොත්තපන කියන්නේ. වොත්තපනේ කියන්නේ මෙතෙක් දැකලා අහලා ඔයාලි වශයෙන් ඒ චිත්ත වීතියේ ලැබුණු ඒ සිත්වලින් අරමුණු කරන ලද ඒ අරමුණෙහි පිළිපදනාකාරය නියම කරන්නාක් මෙන් ඇතිවන්නා වූ සිත. ඒකටයි වොත්තපන කියලා කියන්නේ. විනිශ්චය කරන්නාක් මෙන්, නියම කරන්නාක් මෙන්. ඒකත් එක විදිහකින් ඒ පැත්තට සිත හැරවීමක්. මෙතෙන්දී ඒ වොත්තපන කෘත්‍යය පංචද්වාරෙහි සිදුවන්නේ, සිදු කරන්නේ. ඒ වොත්තපන කෘත්‍යයේ සිදු කරන සිත අපි ආවර්ජන කෘත්‍යය ගැන කතා කරද්දී දැනගත්ත උපේක්ෂා සහගත මනෝද්වාර වජ්ජන සිත. ඒ උපේක්ෂා සහගත මනෝද්වාර වජ්ජන සිත පංචද්වාරයේදී වොත්තපන කෘත්‍යය සිදු කරනවා කියලා ඉගෙන ගන්න. මුත්තපන කෘත්‍යය සිදු කරනවා පංචද්වාරයේදී මනසිතද උපේක්ෂා සහගත මනෝද්වාරා වඤ්ඤාණ සිත. ඒත දුටු රූපාරම්මණය, අසු ශබ්දාරම්මණය, ආග්‍රහණය කළ ගන්ධාරම්මණය, රස දැනගත් මේ රසාරම්මණය, ඒ ස්පර්ශ කරන ලද පුට්ටාරම්මණය පිළිබඳව කෙසේද පිළිපැදින් පිළිපදින්නේ කියන එකට හරවන්නේ මෙතන. අනේ හැරවීම අනුව කෙනෙකුන්ට දක්නාලග රූපාරම්මණයෙහි එල්බගෙන ලෝභසිත උපදින්නට පුළුවන්. දක්නාලග රූපාරම්මණයෙහි එල්බගෙන ද්වේෂසිත උපදින්නට පුළුවන්. දක්නාලග රූපාරම්මණයෙහි එල්බගෙන මෝහ මූලසිත උපදින්නට පුළුවන්. මේ දක්නාලග රූපාරම්මණයෙහි එල්බගෙන කාමාවචර කුසල්සිත උපදින්නට පුළුවන්. මේ දක්නාලග රූපාරම්මණයෙහි එල්බගෙන කාමාවචර ක්‍රියාසිත උපදිනවා රහතන් වහන්සේට නම්. අනේ එහෙම මේ වත්තකලියට අනුතුරුයි ඒ කෘත්‍යයේ සිදුවත්. ඒ කෘත්‍යයට කියන්නේ ජවන කෘත්‍යය කියලා. ජවන කෘත්‍ය. එහෙම ජවන කෘත්‍ය වත්සි මේ අවස්ථාවේදී තමයි නෙවෙයි කාම මේ මනෝද්වාරික ජවන ලැබෙනවානේ. ඒ සියලුම ජවන කෘත්‍ය වත්සි දක්වන. ජවන කෘත්‍යය කියන්නේ අනිත් සිත් වලින් නොසිදුවන ඊට වඩා වේගවත් බවක් ඇති. එතරම් වේගයක් වශයෙන් දක්වන්නට තියෙන ජවන. වේගය කියන එක තේරුම් ගන්නට ඕන කුමක්ද? වේගය කියන්නේ මේ ඉක්මන කියන එක නෙවෙයි. කිසිදු සිතක් එක සිතකට වඩා අනිත් සිත ඉක්මන් කියලා දක්වන්නට බෑ. හැම සිතකටම තියෙන්නේ සමාන අවශ්‍ය. සමාන අවශ්‍ය. ඒ නිසා වේගය කියන එකෙන් තේරුම් ගන්නට තිබෙන්නේ ඒ සිතේ තිබෙන ශක්තිය. ඒ සිතේ තිබෙන ශක්තිය. දැන් ඒ ජවන් සිත් කියන ඒවා අනිත් සිත් වලට වඩා මේ ක්‍රියා සිදු කිරීමට උවමනා කරන සිත්. ඒ අනිත් සිත් වලින් ජවන් සිත් නොයිපද අපට බෑ කතා කරන්නට. ජවන් සිත් නොයිපද අපට බෑ ඒ අර